මේ සිද්ධියට අදාළව අධිකරණයට භාර වුණා කොළොන්නාව නගරාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර ඔහු මේ වෙන විට අපමත සිටිනවා. ඒ අනුව මෙම පහර දීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ රාත්‍රී 11ට පමණ වැල්ලම්පිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඒ සැකකරු කේ කීර්තිරත්න නැමැති අය. ඔහු අත්අඩංගුවට ගත්තේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද අලුයම 1ට පමණ මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාර වුණා. ඒ භාර වුණු සැකකරු නුවන් සංජීව බෝපගේ යන අය. ඒ අනුව ඔහුවත් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් දෙදෙනෙක් මේ වන විට අත්අඩංගුවේ සිටිනවා. ඔවුන් දෙදෙනාම අද අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.